අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැවට නුදුරින් පිහිටියා වූ ගම්මානයක් ගැනයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගමේ ජීවත් වන්නේ තෙලුගු ජනතාව. අතීතයේ කෝමාරිකා ගලයාය නමින් හඳුන්වපු මේ ගම වත්මනේ හඳුන්වන්නේ දියවර ගම්මානය ලෙස. තෙලුගු භාෂාව සකස් වී තිබෙන්නේ භාෂා 16ක් එකට එකතු වීමෙන්. පවුල් 35කට අයත් 200ක පමණ ජනගහනයක් මේ ගමේ ජීවත් වෙනවා. ජනගහනයෙන් සුළුතරයක් වූ තමන්ගේ සංස්කෘතිය සහ අවශ්‍යතාවයන් නොසලකා හැර ඇති බව ඔවුන් පවසනවා. මේ අයගෙන් බහුතරයක් නයි නැටවීම, රිලව් නැටවීම හා සාත්‍ර කීම වෘත්තිය කරගෙන තිබෙනවා. දිනපතාම අනුන්ගේ අනාගතය පිළිබඳව සාත්‍ර කියන ඔවුන් තමන් ගැන කතා කරන්න එකතු වුණේ මේ විදිහට. වයස අවුරුදු 54ක් පමණ වන මුන්දාරා තම පාරම්පරික උරුමයන් ලැබුණ හැටි අපට මෙසේ විස්තර කළා. මේ බිච්ඡන්සේසිත කුඩ පාවල් කොන්තුලාර්සි බිච්ඡන්සේසිත මට හොඳට නලාපිමින් ඉන්න පුළුවන්. පොඩි කාලේ ඉඳලම නයි රිලව් නටවනවා. මම මේවා පුරුදුනේ අපේ තාත්තගෙන්. අපේ ආගම ගැන කියනවා නම් අපේ අය පුල්ලේ අර්දෙයෝ වඳිනවා. බුද්ධාගම, ක්‍රිස්තියානි ඒවා අදහන අයත් ඉන්නවා. මැරිච්ච කට්ටිය අදහන අය කීප දෙනෙකුත් අපේ ගමේ ඉන්නවා. ඒ වුණාට අපි අතර ආගම්වල ගැටලුවක් නැහැ. අපේ පුංචි අයට තෙලිඟු කවි ගීත පුරුදු කරන්නේ වයසින් වැඩි මහලු අය. ඒ අය ඒවා කියලා දෙන්න ලොකු උත්සාහයක් ගන්නවා. තිම්මන්නා සාමාන්‍ය ජනතාව මෙන් තම දරුවන්ට උගන්වා ඉතා හොඳ ජීවිතයක් ගත කරන්නට කැමැත්තක් දක්වන්නේ. මේ ඔහුගේ අදහස. තියෙන් එහා ඉන්න කට්ටියෙන් නම් අධ්‍යාපන අඩුයි. ඒ කියන්නේ ඉස්සර අපේ අම්මලා තාත්තලා එක තැනක ගමක් කියලා තිබුණේ ඔය තැන්තන් වල තමයි බූරුව තියාගෙන හරිම ඇවිද්දේ. ඔය දැන් තමයි අපි තේරුණ කාලේ අපි එක තැනකට වෙලා ගයක් බඳාගෙන එක තැනකට වෙලා ඉන්නේ. දැන් ඉන්න ළමයි නම් ඉස්කෝලේ යනවා. අත වශයෙන්ම දැන් ඉන්න හැම කෙනාම ඔය ඉල්ලාගෙන හරි කාලේ ඇවිල්ලා ළමයි ටික පිළිවෙලට ඉස්කෝලේ යවලා ළමයි ටික උගන්වලා අපි රස්සාවෙන් ඈත් කරලා හොඳ රස්සාවක් කරන් දීලා හොඳ මට්ටමකට යන්න තමයි හදාගන්නේ. වයස අවුරුදු 62ක් වුණ මසක්කා අපට මේ කියන්නේ ඇයි කෙසේ හෝ තම දරුවන් යහමග යවන්නට ගත් උත්සාහය ගැන. තාලි කට බෙන්දු සීස්තින් මම පුංචි කාලෙදිම තමයි කසාද බැන්දේ. ඒ හැටි තේරුමක් තිබ්බේ නැහැ. මට දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. එයාලවත් බන්දලා දීලා තමයි ඉන්නේ. එයාලගේ ළමයි බලාගෙන දැන් ඉන්නවා. මගේ මිනිස්සයා මැරිලා දැන් අවුරුදු 10ක් විතර වෙනවා. මට ජීවත් වෙන්න තියෙන එකම මාර්ගය සාත්‍ර කියන එක විතරයි. ඒ හම්බ වෙන මුදලින් පොඩි ළමයිව ඉස්කෝලේ යවන්නත් මදි. මට හැබැයි සල්ලි නෑ කියලා ළමයි නොමග යවලා නෑ. නව යෞවන වියේ පසුවන මසන්නාගේ රංජිත් අපිට කිව්වේ අපූර්ව දෙයක්. පුනින්සේසේ කූල් ෆැනෙකුට්. මම හරි සතුටින් තමයි හැම වෙලාවෙම ඉන්නේ. මම ඉස්කෝලේ නම් ගියේ නෑ. මම රැකියාව කැටියට කරන්නේ සත්තු නටවන එක. සත්තු නටවන එක ගැන දැන් මට ටිකක් ලැජ්ජයි. බස්වල එහෙම සත්තු වර්ගෙන යනකොට හුඟක් මිනිස්සු බය වෙනවා. අපේ ගමේ අය හුඟක් ලෙඩවලට මන්ත්‍ර කරලා හොඳ කරගන්නවා. මම දැන් තරුණයෙක් හැටියට හුඟක් ආසයි ඒ වගේ දේවල් ඉගෙන ගන්න. දැන්ටමත් මට ටිකක් පුළුවන්. මම මගේ තෙලුගු සහෝදරයන් වෙනුවෙන් සේවයක් කරන්න හිතාගෙන ඉන්නවා. වයස අවුරුදු 38ක් වත් ගමේ නායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ සෝමු. තම පාරම්පරික චාරිත්‍රයන් වලට වඩා නවීන ලෝකයක් සමග එකතු වී තම සම්ප්‍රදායන් වෙනස් කරන්නට කැමැත්තක් දක්වන බව ඔහුගේ කතාවෙන් වැටහෙනවා. සදාකාලික මේ තැල්ල ගලවන්න එපා කියලා තමයි අපි 30 ඉඳන් ආපු තීන්දුව. ඒ තැල්ල බැඳන් පස්සේ එයාට තමයි ඒ ගෑණි ආйти. වැඩි දෙනෙක් රැකියා කරන්නේ මේ සත්තු නටවල තමයි ජීවත් වෙන්නේ. සාස්තර කියලා ඔයගේ දේවල් තමයි ජීවත් වෙන්නේ. ඉතින් දැන් සමාජයට ගිහිල්ලා නායක නටවද්දී කතා කරන්නේත් මේ ඒ රස්සාව බාල්දු විදියටම ඒ මේ වාරෙන් කියලා කුණාරපෙම්ම තමයි අඬ ගහන්නේ. ඒ හින්දා මට එපා වෙනවා ඒ රස්සාව කරන්න. ඒ හින්දා මං ඉදිරියට බලාපොරොත්තු වෙනවා මොනවාරි කුලිය වැඩක් කරලා ජීවත් වෙන්න. අතීතයේ සිට අපි මේ ජනතාව දැක්කේ අපේ අනාගතය ගැන සාත්‍ර කියපු අය හැටියට. නමුත් අද වර්තමාන සමාජය තුල ඔවුන්ට වෙනස් වන්නට සිදු වෙලා. ඔවුන් ගැන කියන්නට, ඔවුන් ගැන සොයන්නට කාලය එළඹිලා. මේ මානව සමාජ රටාව තුල තම අයිතිවාසිකම් සහ හිමිකම් වෙනුවෙන් ඉදිරියට එන්නට ඔවුන්ට මඟ පෙන්විය යුතු වෙනවා.